අපි ඇත්තටම මේ ඉහළම සිස්සත් ප්‍රතිපලයක් ජාතික මට්ටමේ එකක් නම් බලාපොරොත්තු තිබුණේ නැහැ. නමුත් මේ ඉගෙන ගන්න උදන්නපු පන්තියේ වැඩ අරගෙන බලනකොට ගොඩාක් ගිරියක් දැක්කා. එක්කම මේ ජාතික මට්ටමින් වැඩිම ලකුණු ගත්තු කවිස්ක වනිගසේකර දරුවා තම විනීත දරුවෙන් අමතර පන්තියකට සහභාගී වෙලා තියෙනවා. ඒකට කියන දේ හරියටම කරන මේ අහිංසක දරුවේ